How to handle anger. අපි කොහොමද කෝපයට මුහුණ දෙන්නේ? එහෙම නැත්නම් කෝපය කොහොමද අපි ජය ගන්නේ? That's a good one, right? ඒක හොඳ දෙයක් නේද? Because we all know it so well. මොකද අපි හැමෝම මේ කෝපය ගැන හොඳට දන්නවා. And as I was preparing for this, I realized we could preach on it for a very, very long time. මම මේකට සූදානම් වෙනකොට මම හිතුවා මේක ගැන ගොඩාක් කල් දේශනා කරන්න පුළුවන් කියලා. What I have tried to do is just bring some things together that the Holy Spirit has spoken to me. මම කරන්නේ සුදාපෙනන වහන්සේ මට කතා කරපු කාරණාවල් කිහිපයක් එකට එකතු කරන එකයි. That I believe will be relevant for you. මම විශ්වාස කරනවා ඔබට අදාළ වෙයි. You're going to need an open notebook and an open heart. ඔබට ඒ විරුද්ධ notebook එකක් වගේම විරුද්ධ හදවතක් තබා ගන්න අවශ්‍යයි මේක ලබා ගන්න. How to handle anger. අපි කොහොමද කෝපයට මුහුණ දෙන්නේ නැත්නම් හසුරවන්නේ? James chapter 1. යාකොබ් පළවෙනි පරිච්ඡේදය. Verses 19 and 20 says. 19 20 පදවල මෙසේ කියනවා. My dear brothers and sisters. මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි. Take note of this. නුඹලා මේක දන්නොහිය. Everyone should be quick to listen. නමුත් එක එක මනුෂ්‍ය ඇසීමට ඉක්මන් වේවා. Slow to speak. කතා කිරීමටත් උදහස් වීමට ප්‍රමාද වේවා. To become angry. උදහස් වීමටත් එහෙමත් නැත්නම් කෝප වීමටත් ප්‍රමාද වේවා. We should be slow to become angry. ඒ කෝප වෙන්න අපි ප්‍රමාද විය යුතුයි. We should be slow. අපි ප්‍රමාද විය යුතුයි. එහෙමත් නැත්නම් අපි කාලය ගත යුතුයි ඒ කෝප වෙන්න. ඉක්මන් වෙන නරකයි. Why is that? ඇයි එහෙම වෙන්නේ? Why? ඇයි එහෙම කරන්න කියන්නේ? Because human anger does not produce the righteousness that God requires. මක්නිසාද මිනිසයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. Human anger, we might get what we want. මනුෂ්‍යයාගේ කෝපය කරනකොටගෙන මනුෂ්‍යයාට අවශ්‍ය දේ සමහර විට වෙයි සිදු වෙයි. People might jump when they are frightened. මනුෂ්‍යයනේ බයටපත් වුණාම ඔවුන් ඒ තැති ගැස්සෙන්න පුළුවන්. They might do the things that we want them to do. අපිට අවශ්‍ය දේ ඔවුන් සමහර විට කරයි. So we think we've got it sorted out. ඒක නිසා අපි හිතනවා දැන් අපිට ඕන දේ අපි කරගත්තා කියලා. But what is it saying? නමුත් මොකද්ද මෙතන කියන්නේ? It does not produce the righteousness that God requires. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපේ කෝපය තුලින් ඉෂ්ඨ වෙන්නේ නැහැ කියලා කියනවා. God requires righteousness. දෙවියන් වහන්සේ ඉල්ලනවා එහෙමත් නැත්නම් බලාපොරොත්තු වෙනවා අපගෙන් ධර්මිෂ්ඨකම. God wants us living righteous lives. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ධර්මිෂ්ඨ ජීවිත ජීවත් වෙමයි. He wants us living with that awareness of the nature of righteousness that we have. අපි තුල තිබෙනා ওই ධර්මිෂ්ඨ ස්වභාවය දැනගෙන ඒ තුල ජීවත් වීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. And with human anger, ඒ මානුෂ්‍යයාගේ කෝපය තුලින් we don't produce the righteousness that God අපි දෙවියන් වහන්සේගේ එම ධර්මිෂ්ඨකම නිෂ්පාදනය කරන්නේ නැහැ පෙන්눔 කරන්නේ නැහැ. Amen. I want to go through 5 different causes of anger. ඒ කෝපය ඇති කරන කාරණාවල් පහක් ඔබට පෙන්වා දෙන්නට කැමැති. Now there are more than 5. මම දන්න පහකට වැඩිය ගොඩක් තියෙනවා. Right? But I want to go through 5. නමුත් මම කැමැති මේ කාරණාවල් පහ තුලින් යන්න. And as we go through those 5, I believe that they will speak to your hearts. මේ කාරණාවල් පහ තුලින් අපි ගමන් කරන විට මම විශ්වාස කරන ඔබගේ හදවතට දෙවියන් වහන්සේ කතා කරයි. Because we're looking at it from the Bible. මන්ද අපි දේව වචනයෙන් මේ දේ බලන නිසා. The first cause of anger. පළවෙනි කාරණාව කෝපය ඇති කරන is rejection. ඇවිල ප්‍රතික්ෂේප වීම. Rejection. ප්‍රතික්ෂේප වීම. Okay, there is the story of King David's first wife. ඒක දාවිත් රජතුමාගේ පළමු භාර්යාව ගැන කතන්දරයක් තිබෙනවා. She was King Saul's daughter. ඇය සාවුල් රජතුමාගේ ඒ දියණියව සිටියා. She was a princess. ඇය රජිනියක්ව සිටියා. Her father was king. Her father was king. තාත්තා ඇවිල රජතුමා. She was brought up in a palace. ඇය ඒ රජ මැදුරක තමයි උපත ලැබුවේ. Her father was called by God. දෙවියන් වහන්සේ ඔහු ඇයගේ ඒ තාත්තව පියාව කැඳවනු ලැබුවා සේවයට. She was a special lady. ඇයි තාමත්ම විශේෂ දියණියක්ව සිටියා. And she loved David. ඇය දාවිත්ව ප්‍රේම කරා. And David loved her. දාවිත් ඇයට ප්‍රේම කරා. David was brave and gallant and fought for her. දාවිත් ඉතාමත්ම ඒ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඔහු ඇය වෙනුවෙන් සටන් කරලා ලබා ගත්තා. And won her. සහයව ලබා ගත්තා. And she became his wife. ඇය ඔහුගේ භාර්යාව බවට පත් වුණා. So she was the daughter of the king and she was married to the man who was going to be king. රජුරුවන්ගේ දියණියව සිටියේ ඇය ඒ රජ බවට පත් වෙන්න සිටපු දාවිත්ව විවාහ කරගත්තා. Then Saul started to hate David. එතනින් පසු අපි දකිනවා සාවුල් දාවිද්ට වෛර කරන්න පටන් ගත්තා. And she helped David escape from being killed by Saul. ඇය ඒ උදව් කරා උපකාර කරා දාවිද්ට ඇයගේ පියාගෙන් ඒ සැඟවෙන පිණිස. And she didn't see David anymore for a long time. කාලයකට දාවිද් රජතුමාව දැක්කේ නැහැ. And her father was mad at David. ඇයගේ පියා ඉතාමත්ම කෝපයෙන් සිටියා දාවිද් ගැන. And David was getting very close with Jonathan. දාවිද් ඒ සාවුල් රජතුමාගේ පුත්‍රයා ජොනතන් සමග ඉතා සමීපව ඇසුරු කරා. And then David married somebody else. ඉන්පසුව දාවිද් රජතුමා අපි දකිනවා වෙනත් කෙනෙක්ව ඒ විවාහ කරගන්නවා. And then Saul arranged another marriage for her. ඊට පස්සේ සාවුල්තුමා ඇයගේ ඔහුගේ දියණියට තවත් විවාහයක් කතා කරා. And suddenly all these things were going wrong in her life. හදිසියෙම ඇගේ ජීවිතේ සියල්ල ඒ වැරදි ලෙස සිදු වෙන්න පටන් ගත්තා. Father didn't love her, husband didn't love her. පියා had a new husband she didn't want. Other husband had gone off and married somebody else. It was all pretty bad. පියා ප්‍රේම කරේ නැහැ, දාවිත් අවුදුටත් ප්‍රේම කරේ නැහැ. ඇයට වෙනත් කෙනෙක් විවාහ කරගන්න උනා. ඇය කැමති නැති කෙනෙක් විවාහ කරගන්න උනා. ඒක නිසා සියල්ල දැන් වැරදියට සිදු වෙනවා ඇගේ ජීවිතේ. And then one day David came back and said, "Oh, get me my wife back." And she had to leave her husband and go back to David. ඉන්පසු හදිසියෙම ඕන දාවිත් ආයිමත් ඇවිල්ලා කියනවා මට මගේ භාර්යාව නැවත ඕනි කියලා. ඇය දැන් විවාහ වෙලා සිටින ඒ වෙන විට විවාහ වෙලා සිටින ඒ ස්වාම පුරුෂයාගෙන් වෙන් වෙලා නැවත දාවිත් වෙතට යන්න වුණා. She was a really upset lady. ඇය ඉතාමත්ම බාධා වෙලා ඉතාමත්ම දුකෙන් සිටියා. She'd been rejected by the ones that she loved. ඇය ප්‍රේම කළා වූ අයගෙන් ඇය ප්‍රතික්ෂේප වෙලා හිටියා. She'd been treated really unfairly. ඇයට ඉතාමත්ම අසාධාරණ ලෙස සලකලා තිබුණා. And this is what happened. මේකයි සිදු වුණේ ඉන්පසු. In 2 Samuel chapter 6. 2 සාමුවෙල් 6 වෙනි පරිච්ඡේදයේ She comes back into Jerusalem and David is bringing the ark of God back into Jerusalem. නැවත යෙරුසලමට පැමිණෙනවා ඊට පස්සේ ඒ දාවිත්තුමා අපි දකිනවා ගිවිසුම් පෙට්ටිය රැගෙන එන ආකාරය. Now so she's back with her first husband. දැන් නැවත ප්‍රථම ස්වාම පුරුෂයා සමග ඇය සිටිනවා. And the ark of God, which was the most valuable thing to the Jewish people, was coming back to its home. දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියේ යුදෙව්වන්ට ඒ ගොඩක් ගරු කරපු ඒ කාරණාව ඒ දේ නැවතත් ඔවුන්ගේ ඒ රාජධානියට ගෙනෙනවා අපි දකිනවා. And it could have been a day of great rejoicing. ඉතාමත්ම අනර්ග සැමරීමේ කාලයක් වෙන්නට අවශ්‍යයි ඒ කාලය. And David was rejoicing. දාවිත්තුමා සමරමින් සිටියා. He was dancing with all his might. ඔහුගේ මුළු හදවතින් ඔහු නටමින් සිටියා. Really really dancing. ඉතාමත්ම නටමින් සිටියා. Really really rejoicing that God had been so good and had brought him back. හොඳටම සමරමින් සිටියා දෙවියන් වහන්සේ තරම් යහපත් දැන් නැවත ගිවිසුම් පෙට්ටිය ඔවුන් වෙතට පැමිණෙන එක ගැන. This is Michael is the first wife's response. මේක තමයි ඒ ප්‍රථම භාර්යාවගේ ඒ ප්‍රතිචාරය වුණේ. 2 Samuel 6 verse 16. 2 Samuel 6:16. As the ark of the Lord was entering the city of David, Michal, daughter of Saul, watched from a window. And when she saw King David leaping and dancing before the Lord, she despised him in her heart. තවද ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිද්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දුව මීකල් කවුළුවෙන් බලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක ඇගේ සිතින් ඔහු හෙලා දැක්කාය. Verse 20. When David returned home to bless his household, Michal, daughter of Saul, came out to meet him and said, "How the king of Israel has distinguished himself today, going around half naked in full view of the slave girls of his servants, as any vulgar fellow would." What a way to greet your husband. විසිවරින් පදේ කියන තමාගේ ගෙයි වැසියන්ට ආශිර්වාද කරන පිණිස හැරී ගියේය. සාවුල්ගේ දූ වූ මීකල් දාවිද්ගේ පෙරමගට අවුත් කතා කොට කමකට නැති කෙනෙක් ලැජ්ජා නැතුව තමාගේ ඇඳුම් ගලවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඊශ්‍රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවේදයි කීවාය. කොහොමද ඒක ස්වාමි පුරුෂයා? How would you like to be greeted like that? කවුද කැමති මේ විදිහට ඔබ නිවසට එනකොට ඔබට අමතනවා නම්? She was mad. ඇය ඉතාමත්ම කෝපව සිටියා. She was really angry. ඇය ඉතාමත්ම තරහින් සිටියා. Years and years of being treated badly, of being treated unfairly, of being treated wrongly, she had become mad. අවුරුදු ගානක් ඇය දුක් විඳින්මින් ඇයට අසාධාරණයක් වෙමින් ඇව ඒ ප්‍රතික්ෂේපයෙන් සිටපු නිසා ඇය ඊටාත්ම කෝපව සිටියා එවන විට. And this was the opportunity to මේක තමයි ඇයගේ අවස්ථාව ලෙස ඇය දැක්කේ. She got out both guns. Right, full firing at the husband. වෙඩි තියන පටන් ගත්ත හතර වටේටම. Right? She was really mad. ඒ තාමත්ම කෝපයෙන් සිටියා. And we can understand why, right? අපිට තේරුම් ගන්න පුළුවන් ඇයි කියලා. When I think of Michael, I feel really sorry for her. මේකල් ගැන සිතන විට ඊටාත්ම ඒ දුක සිතෙනවා ඇය සිටියා වූ ස්ථානය ගැන. Because she had a really really unfair time. මන්ද ඇයට ඊටාත්ම අසාධාරණයක් සිදු වී තිබුණා. And she had got angry. ඇයට ඒක නිසා තමයි මේ කෝපය ඇති වී තිබුණේ. Verse 23. 23 වන පදය. It's a very sad verse. ඊටාත්ම ඒ දුක පදය. It says, "And Michal, daughter of Saul, had no children to the day of her death." එබැවින් සාවුල්ගේ දුව වූ මීකල්ට ඈ මැරෙන දවස දක්වාම දරුවෙක් නොලැබුණේය. Now, I'm not saying that everybody who has no children is because of this, but this was a consequence for her. මම කියන්නේ නැහැ දරුවෝ නොලැබී සිටින්නා වූ හැම කෙනෙක්ම මේ කාරණාව නිසා එහෙම වෙනවා කියලා. නමුත් මීකල්ගේ කාරණාවේදී ඇය එසේ වුණේ ඇයට මේ කෝපය නිසා. The anger had worked in her and it had an effect on her. It had effect on her relationship. ඒ කෝපය ඇගේ අතුලාන්තයට යම් දෙයක් කරලා තිබුණා ඒක නිසා ඇගේ සම්බන්ධතාවයන් වලට ඒක බලපාලා තිබුණා. And the first thing I want to say is this. ප්‍රථම දේ ඔබට කියන්න මම කැමතියි. If you feel life has treated you unfairly. ඔබට හිතෙනවා නම් ඔබගේ ජීවිතයේ යම් දේවල් ඒ වැරදියට ඔබට සිදු වුණා අසාධාරණ ලෙස සිදු වුණා කියලා. Your parents, your spouse hasn't treated you as they should have done. ඔබගේ දෙමාපියන් එහෙමත් නැත්නම් ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව ඔබට හරි ආකාරව ඒ සලකලා නැහැ කියලා ඔබ සිතනවා නම්. It's unlikely to be as bad as Michael. Michael වගේ ඒ තරම්ම නරක වෙන්න බෑ ඔබගේ තත්ත්වය. Sometimes we can continually be feeling it's not fair. Nobody loves me. I'm no good. It's not right. Why does this happen to me? නමුත් සමහරවිට දිගින් දිගටම ඔබට සිතෙනවා ඇති ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මේක මේ තරම් අසාධාරණයි කියලා ඔබ සමහරවිට සිතුවිලිත් සමග පොරබදිනවා ඇති. It can cause us to be very very angry. ඔබ මෙසේ සිතමින් සිටිනවා නම් ඒක ඔබව ඉතාමත්ම කෝප කරන තත්වයකට පැමිණෙයි. Now actually all David had done that day was dance. David එදා දවසේ කරපු එකම දේ ඇවිල්ලා නටපු එක. That day David hadn't done anything wrong. එදා දාවිත් තුමා කිසිම වරදක් කරලා තිබුණේ නැහැ. He had praised God, he had danced, he had blessed everybody. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරා, දෙවියන් වහන්සේ ඉදිරියේ නැටුවා, හැම කෙනෙකුටම ආශිර්වාද කරා. And this was Michael's response. ඉතින් ඔහුගේ භාර්යාව මෙන්න මේ ආකාරයට තමයි ඒ ප්‍රතිචාර දැක්වේ. And when we have rejection in our hearts, it can bring an unexpected angry response. අපගේ ජීවිතේ ප්‍රතික්ෂේප වීම අපි අත්දකලා තිබෙනවා නම් හදිසියෙම මෙවැනි ප්‍රතිචාර තමයි අපි දක්වන්නට යන්නේ. And the person, I'm sure David thought, hang on. What is this? I've just done the most amazing thing in the whole of the Old Testament so far and you are shouting at me. David tuma hitanne thi mama me parnagisime tibena hondama de deviyan wahanse idiriye mama me kare aya mata kaya gahanawane kiyala hitanne thi. Right? Unexpected response. E balaporuttu nounu e prati Because there was this rejection, there was this sadness, there was in her heart. Manda aya thula e pratikshepa vimak asadharanayak una kela hangiyamak nirantarin mage hadavate tibunu nisa. Have you ever had that? ඔබට ඒ වගේ දැනিলা තිබෙනවා. You sit down to talk with your husband. ඔබගේ ස්වාමි පුරුෂයා සමග වාඩි වෙනවා ඔබ කතා කරන්න. I don't know about what we're going to do tomorrow. මොනවද හෙට දවසේ අපි කරන්න යන්නේ කියලා. And you end up having a discussion nothing to do with what you're going to do tomorrow. අවසානයේදී ගොඩක් කතා කරලා නමුත් මේ හෙට දවසේ මොනවද වෙන්නේ කියලා කතා කරලා නැහැ. You're talking about the beginning of your marriage, you're talking about something that happened 5 years ago, you're talking about a conversation you had 3 years ago, you're talking about somebody that somebody he did to you, you know, 2.5 years ago. ඔබගේ විවාහයේ මුල් කාලය ගැන එහෙමත් නැත්නම් අවුරුදු 5කට උඩදී වෙච්ච දෙයක් ගැන නැත්නම් තවත් කෙනෙක් ගැන නැත්නම් තවත් කෙනෙක් ඔබට කරපු දෙයක් ගැන මොකක් හරි කතා කරලා අවසානයේදී ඊයේ දවස් හෙට දවස් ගැන කතා කරලා නැහැ. And husband said nothing. Hang on. I just want to know what we're doing tomorrow. සමන් පුරුෂයන් හිතයි අපිට මට ඕනේ වුණේ කතා කරන්න හෙට දවසේ වෙන දේ ගැන විතරයි. Sometimes we have things in our hearts. සමහර වෙලාවට අපේ ජීවිතේ අපේ හදවත් වල යම් දේවල් තිබෙනවා. God knows everything. දෙවියන් වහන්සේ නමුත් ඒ හැම දෙයක්ම දන්නවා. God had seen everything that had happened to Michael. මිකල්ට සිදු වුණ හැම දෙයක්ම උන්වහන්සේ දැක්කා. God has seen everything in our lives. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ සිදු වුණ හැම දෙයක්ම දැකලා තිබෙනවා. He has seen when things have been unfair. ඒ අසාධාරණ ලෙස දේවල් සිදු වුණාම උන්වහන්සේ දකිනවා. Because life is unfair. මන්ද ජීවිතය අසාධාරණයි. Sometimes it's really good, sometimes it's really hard. සමහර ලාවට හරිම හොඳයි, සමහර ලාවට අපහසුයි. But God has seen everything. නමුත් දෙවියන් වහන්සේ මේ සියල්ල දකිනවා. And for those of you who feel like that. ඔබට ඒ ආකාරයෙන් දැනෙන අය සිටිනවා නම්, God today wants to minister his life and his love to you. අද දවසේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජීවනයත් ප්‍රේමයත් ඔබට පෙන්වනවා. Because he has seen everything. මන්ද උන්වහන්සේ සියල්ල දැකලා තිබෙනවා. You are not an accident. ඔබ ඒ අහඹ සිදුවීමක් නෙවෙයි. Nothing about you is an accident. ඔබගේ ජීවිතයේ සිදුවෙන කිසිවක් අහඹෙන් සිදුවෙන දේවල් Psalm 139. ගීතවලි 139. Verse 13 says, "For you created my inmost being; you knit me together in my mother's womb." 139 13 වන පදය. මක්නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත්සේක මාගේ මව්කුසෙහි මා වැසූසේක. From even before I was born, God knew about me. මම ඉපදෙන්නටත් ප්‍රථම දෙවියන් වහන්සේ මා ගැන දැනගෙන සිටියා. God knew about you. දෙවියන් වහන්සේ ඔබ ගැන දැනගෙන සිටියා. You have been made by God with great love. ඊටාත්ම ප්‍රේමයෙන් දෙවියන් වහන්සේ ඔබව මවා තිබෙනවා. And with great purpose. සහ අනර්ග අරමුණක් සැලැස්මක් ඇතිව ඔබව මවා තිබෙනවා දෙවියන් වහන්සේ. Verse 16. 16 වන පදය. Your eyes saw my unformed body all the days ordained for me. Were written in your book before one of them came to be. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුනේය. ඔබගේ පොතෙහි මාගේ සියලු අවයව ලියන ලද්දෝය. ඒ වයින් එකක්වත් නැති කලෙහි දවසින් දවස ඒවා සාදන ලද්දේය. Hallelujah. Every day. හැම දවසකම. God has planned. දෙවියන් වහන්සේ සැලසුම් කරා. And he loves you. උන්වහන්සේ ඔබව හඳුනනවා. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. He has a purpose for you. උන්වහන්සේට ඔබ උදෙසා අරමුණක් තිබෙනවා. Ephesians 1 verses 4 and 5. එපිසේ 1 4 5 පද අපි බලමු. For he chose us in him before the creation of the world to be holy and blameless in his sight. ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපිට ආශිර්වාද කළසේක. You are chosen. අපිව තෝරගෙන තිබෙනවා. Before the creation of the world. මේ ලෝකේ මැවීමට ප්‍රථම. You are chosen to be holy, to be set apart, to be blameless, to be forgiven, to be made righteous. ඔබව තෝරගෙන තිබෙනවා දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරගන්නට, දෙවියන් වහන්සේ උදෙසා ශුද්ධව සිටින්නට, දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදිව සිටින්නට. In love verse 5 he predestined us for adoption to sonship through Jesus Christ in accordance with his pleasure. And his will. හතරවෙනි පදයේ සිංහල පරිවර්තනයේ හතරවෙනි පදේ උන්වහන්සේ තුල ස්වර්ගයේ ස්ථානවල සිල ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. We have been adopted and chosen by him. දෙවියන් වහන්සේ විසින් අපිව තෝරගෙන උන්වහන්සේ විසින් අපිව ඒ අත්පත් කරගෙන තිබෙනවා. In accordance with his pleasure. That means he loves it. He loves us. He loves being with us. He loves to look at us. උන්වහන්සේ ඉතා කැමැත්තෙන් ප්‍රසන්නව මේක කරලා තිබෙනවා. උන්වහන්සේ කැමැති අපිව දකින්නට අපත් සමග සිටින්නට. And his will is what he wants. උන්වහන්සේගේ කැමැත්ත විල උන්වහන්සේ කරන්ට කැමැති දේ. God wants you. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබයි. God loves you. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. God has chosen you. දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන God has set you apart. දෙවියන් වහන්සේ ඔබව වෙන් කොට අරගෙන තිබෙනවා. And whatever happens. මොන දේ ඔබ තුල සිදු වුණත්. Whatever happens. මොන දේ සිදු වුණත්. That is the truth. ඒක තමයි සත්‍යතාවය. And we hold on to that. අපි එම සත්‍යතාවය අල්ලගෙන සිටින්න අවශ්‍යයි. We hold on to that. අපි දිගින් දිගටම ඒක අල්ලගෙන සිටින්න අවශ්‍යයි. Amen. Amen. God made us new creations, right? දෙවියන් වහන්සේ අපව නවමැවිල්ලක් කළා. He has made us new. උන්වහන්සේ අපව නවමැවිල්ලක් කළා. Amen. Second reason for anger. දෙවෙනි කාරණාව කෝප වෙන්නට unforgiveness. සමාව නොදීම unforgiveness සමාව නොදීම Pastor Roshan touched on this a lot last week didn't he with offense Pastor Roshan ගිය සතියේ බාධා වීම ගැන කතා කරනකොට බොහෝ මේ කාරණාව ගැන කතා කළා we have to be a people who are forgiving අපි ඒ සමාව දෙන මිනිස්යන් වෙන්න අවශ්‍යයි Matthew 18:21-22 Matthew 18:21-22 පද අපි බලමු Peter came to Jesus and asked Lord how many times shall I forgive my brother How many times shall I forgive my wife? How many times shall I forgive my brother or my sister? How many times shall I forgive my boss? How many times shall I forgive my parents? Petrus Jesus wahanse wetata ævilla prashnayak ahanawa. Yesuni mama ki wathawak mage yahaluwanta mage sohoyuranta mage wife ta mage demapiyanta mage boss ta ki sarayak mama samawa denno oneida kiyala ahanawa. Up to 7 times? Hat sarayakda? 7 is pretty good right Jesus. Hatak hondai ne Jesus wahanse. Giving someone 7 times, I mean that's really rather good. 7 times too many probably. 7ක් කියන්නේ ගොඩක් හොඳයි සමහරට වැඩි වෙන්නත් පුළුවන්. Jesus answered, I tell you, not 7 times, but 77 times or 7 Yeah, 70 times 7, right? Jesus වහන්සේ උට කතා කොට සත්වරක් නොව 70වර සත්වරක් යයි කියමේ 70ව හතට. Right, 77 times is a lot, and 77 is 490 times. 77 කියලා කියන්නේ 490. 490යි. Right, that's 70 times 7, right? 77ව 7. Now, who is going to keep a record of 490 times? 1, 2, 3, 4, 5. You're not going to do it, right? කවුද ලියලා තියාගන්නේ ආ මං කී සැරයක් දැන් සමාව දුන්නද 1 2 490 වෙනකම් මාක් කරන්නේ නැහනේ අපි කවුද If we keep a list that means we haven't forgiven. අපි ලිස්ට් එකක් තියාගන්න ඕන නම් ඒ කියන්නේ අපි කොහොමවත් සමාව දීලා නැහැ කියන එකයි. What is Jesus saying? මොකද යේසුස් වහන්සේ කියන්නේ? We have to be a people who are continually forgiving. දිගින් දිගටම අපි සමාව නිදහස් කරන සෙනඟක් වෙන්න ඕනේ. Continually forgiving digin digatama api samawa continually forgiving digin digatama samawa denta avashyai he goes on to tell this story me kathawa kiyano in pasuwa therefore the kingdom of heaven is like a king who wanted to settle accounts with his servants as he began the settlement a man who owed him 10,000 bags of gold was brought to him that's a lot of gold since he was not able to pay the master ordered that he and his wife and his children and all that he had be sold to repay the debt. At this, the servant fell on his knees before him. Be patient with me, he begged, and I will pay back all of that 10,000 bags of gold. Unlikely. The servant's master took pity on him, cancelled the debt, and let him go. 24 වෙනි පදයේ ඉඳලා අපි බලමු. 23 වෙනි පදයේ ඉඳලා එබැවින් තමන්ගේ දාසයන් සමග ගණන් බලන්ට කැමති වූ රජෙකුට ස්වර්ග රාජ්‍ය උපමා කරනු ලැබේ. ඔහු ගණන් බලන්ට පටන්ගත් කල තලෙන්ත දසදහසක් ණය වූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙන ලද්දේය. ණය ගෙවන්ට ඔහු ළඟ කිසිවක් නොතිබුණු බැවින් ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥා කළේය. එවිට ඒ දාසයා බිම වැටි වැඳ ස්වාමිනී මාගෙන් ඉවසුව මැනවි නුඹ වහන්සේට සියල්ලම ගෙවන්නෙමි කීවේය. ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පා කොට ඔහු මුදා හැර ඒ ණය ඔහුට කමා කළේය. What happened to the man? මොකද සිදුනේ මිනිසයාට? He had a big 10,000 bags of gold. It's a lot of gold. ඒ රත්තරන් දස දහසක් ඒ මලු මේ ඔහු ණයව සිටියා මේ රජතුමාට. He was never going to pay that back, right? කවදාවත් මේක නම් ගෙවන්න ඔහුට හැකියාවක් නැහැ. What did the master do? මොකද කිව්වේ ස්වාමියා? He cancelled the debt. ස්වාමියා ඒ ණය බරින් ඔහු නිදහස් කරා. Let him go. ඔහු නිදහස් කරා. He let the man go. ඒ මිනිස්යාව නිදහස් කරා. Set him free from 10,000 bags of gold. ඔහු ඒ දසදහසක් තලෙන්ත දෙන්න තිබුණා වූ ණය බරින් සම්පූර්ණ ඔහු නිදහස් කරා. Amazing. පුදුමයි. Totally set free. පුදුමයි සම්පූර්ණයෙන්ම ඔහු නිදහස් කරා ඒ ණය බරින්. Right? That is a picture of what the Lord has done for us. දෙවියන් වහන්සේ අප උදෙසා කර ඇති දේ පින්තූරයක් මේ. We celebrate communion today. අපි අද දවසේ ඒ සහභාගීත්වයේ සැමරුවා. Jesus died for us. යේසුස් වහන්සේ මැරුණා අපි නිසා. Jesus rose again. යේසුස් වහන්සේ නැවත නැගිට්ටා. Not because we deserved it. අපිට ඒක ලබන්න සුදුසුව සිටපු නිසා නෙවෙයි. He died because we were just beyond help ourselves. උන්වහන්සේ මැරුණේ අපට තනිවම අපට උපකාර කරගන්නට නොහැකි වූ ස්ථානයක සිටියා අපි. and he forgave us. ඒක නිසා උන්වහන්සේ අපට සමාව දුන්නා. He gave us a new nature. උන්වහන්සේ අලුත් ස්වභාවයක් අපට දුන්නා. An impossible thing he did for us. අපට උන්වහන්සේ ඒ කළ නොහැකි දෙයක් තමයි කරේ. He cancelled our debt. උන්වහන්සේ අපේ ණයබරින් අපව නිදහස් කරා. And he lets us go free. උන්වහන්සේ අපව නිදහස් කරා. Amazing grace. පුදුම අනුග්‍රහයක්. Then Verse 28. But when that servant went out, he found one of his fellow servants who owed him 100 silver coins. He grabbed him and began to choke him. "Pay back what you owe me," he demanded. His fellow servant fell to his knees and begged him, "Be patient with me and I will pay it back." But he refused. Instead, he went off and had the man thrown into prison until he could pay the debt. 28 වෙනි පදයෙන් අපි බලමු. එහෙත් ඒ දාසයා පිටත්ව ගොස් තමාගේ සහකාර දාසයෙක්ගෙන් තමාට මසු 100ක් ණය වූ 100ක් ණය වූ එක්කෙනෙකු දැක ඔහු අල්ලා ඔහුගේ බෙල්ල මිරිකාගෙන ණය ගෙවා පැන්නේ කීවේය. එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටි මාගෙන ඉවසුව මැනව නුඹට ගෙවන්නේ මේ කන්නලව් කලේ. නමුත් ඔහු නොකැමැතිව ගොස් ණය ගෙවනතුරු ඔහු හිරගෙයි දැම්මේය. What happened? මොකද සිදු වුනේ? He was owed 100 silver coins, not 10,000 bags of gold, but 100 silver coins, a small amount. ඒ දසදහසක් තලෙන්ත නෙවෙයි 100ක් ඒ රිදි කාසි දෙන්න තිබුණේ. නමුත් මොකද ඔහු කරේ ඔහුගේ දාසයාට? And the man said the same thing that this guy had said to his master. මේ ස්වාමියා ඒ ඔහුගේ ස්වාමියාට කියපු දෙයමයි මේ මිනිහයාත් කිව්වේ. Did he forgive? නමුත් මේ දාසයා මේ මිනිසයා සමාව දුන්නද ඔහුගේ දාසයාට? Although he had received so much forgiveness. ඔහු එපමණ සමාව ලැබලා තිබුණත් he did not forgive the one who owed him. ඔහුට ණයව සිටපු එම මිනිසයාට සමාව දෙන්නට ඔහු අකමැති වුණා. He had received everything. ඔහු හැමදේම ලැබුවා. He did not give. නමුත් ඔහු දුන්නේ නැහැ. Right, verse 31. When the other servants saw what had happened, they were outraged and went and told their master everything that had happened. Then the master called the servant in, "You wicked servant," he said, "I cancelled all that debt of yours because you begged me to. Shouldn't you have had mercy on your fellow servant just as I had on you?" In anger, his master handed him over to the jailers to be tortured until he should pay back all he owed. ඔහුගේ සහකාර දාසය සිද්ධ වූ දේ දැක ඉතා ශෝකව ඇවිත් සිදු වූ සියල්ල තමන්ගේ ස්වාමියාට කීවෝය. එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, "නපුරු දාසය, නුඹ මගේ නිල්ලූ නිසා ඒ ණය සියල්ල නුඹට කමා කළෙමි. මා විසින් නුඹට කරුණා කළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයට කරුණා කරන්නට යුතුව තිබුණා නොවේදැයි කීවේය." ඔහුගේ ස්වාමියා කෝපව තමාට ණයව තිබෙන සියල්ල ඔහු විසින් ගෙවනතුරු ඔහු වදකයන්ට බාර දුන්නේය. What happened? මොකක්ද සිදුනේ? When the main master found out, he was furious. ඒ ප්‍රධාන ඒ ස්වාමියා දැනගත්තාම ඔහුගේ මෙහෙකරුවා මෙහෙම කරලා තිබෙනවා කියලා. And put him back in prison. නැවතත් හිරගෙට දැම්මා. Right? Now, what does that mean for us? මොකක්ද මේකෙන් අපි තේරුම් ගත යුතු කාරණාව? God does not put us back in prison if we do not forgive people. අපි මිනිස්සුන්ට සමාව නොදුන්නොත් දෙවියන් වහන්සේ නැවත අපිව හිරගෙදරක දමන්නේ නැහැ. We put ourselves in prison. නමුත් අපි අපිවම හිරගෙදරක දමා ගන්නවා වගේ. God has totally forgiven us. දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම අපට සමාව දී තිබෙනවා. That can't change. ඒක වෙනස් වෙන්න බෑ. That is always truth. ඒක නිරන්තරයෙන්ම සත්‍යතාවයයි. අපි නිරන්තරයෙන්ම සමාව ලැබ තිබෙනවා. But if we do not forgive other people, it is like we keep ourselves in prison. නමුත් අපි අන්මනුෂ්‍යයන්ට සමාව නොදෙනවා නම් අපි හරියට හිරගෙයක අපිවම දාගන්නවා වගේ වැඩක්. And we are angry in us. අපි ඇතුළාන්තයෙන් එවිට කෝප වෙනවා. We are unforgiving in us. අපි ඇතුළාන්තයෙන් සමාව නොදෙන ගතියක් තිබෙනවා. We are thinking, "Oh, I'm going to pay them back." අපි ඇතුළාන්තයෙන් planning and scheming and thinking and mumbling and muttering and moaning and groaning. අපි ඇතුළාන්තයෙන් කොඳුරමින් එක එක දේවල් සිතමින් නපුරු දේවල් සිතමින් නපුරු plan ගහමින් අපි ඉන්න පුළුවන්. And they're probably outside having a lovely time, totally unaware of what's going on inside your heart. සහ ඒ සමාව නොදෙන අය එළියේ හොඳ කාලයක් ගත කරමින් සිටිනවා වෙන්න පුළුවන් ඔබ ඇතුලේ තිබෙන දේ නොදැන. Right? Unforgiveness is like a poison that I drink myself. සමාව නොදීම ඇවිල්ලා මමම බොන වස වගේ. Okay. God has forgiven you of everything. දෙවියන් වහන්සේ ඔබගේ සියලු පාපයන්ට සමාව දී තිබෙනවා. We must be forgiving people. අපි අන් අයට සමාව දෙන මිනිසයන් විය යුතුයි. And we will always be having opportunity to forgive. නිරන්තරයෙන්ම අපට අවස්ථාවන් තිබේ සමාව දෙන්නට. Hebrews 12 verse 15. හෙබ්‍රෙව් 12:15 වෙනි පදයේ. Says, see to it that no one falls short of the grace of God and that no bitter root grows up to cause trouble and defile many කිසිවෙක් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද තිත්තකමේ මූලක් හටගෙන එයි නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද no bitter root ඒ තිත්තකමේ මූලක් හට නොගන්න පිණිස no unforgiveness ඒ සමාව නොදීමක් හට නොගන්න පිණිස unforgiveness goes down into you ඒ සමාව නොදීම ඔබගේ ඇතුළාන්තයට යනවා it affects your heart ඔබගේ හදවත කිලුටු කරනවා it affects your emotions ඔබගේ ඒ හැඟීම් වලට බලපානවා it affects your thinking ඔබගේ සිතුවිලි වලට බලපානවා it affects your body ඔබගේ ශරීරයට බලපානවා it goes into you ඔබගේ ඇතුළටම ඒක ගමන් කරනවා but it doesn't only go into you ඔබ ඇතුළට ගමන් කරනවා පමණක් නොවේ it causes trouble in you ඔබ තුල යම් ඒ අසමාදානකම් හට ගන්නවා when you have unforgiveness it troubles you ඔබට සමාව නොදීම තිබුණාම ඔබගේ ඇතුළාන්තයේ කැළඹීමක් සිදු වෙනවා you won't have peace ඔබට කිසිම සමාදානයක් නැහැ you might not be sleeping well ඔබට නිදා ගන්නටවත් බැරි වෙන අවස්ථාවක් තිබෙනවා ඔබ අසනීප වෙන්න පුළුවන් you might be getting very angry with lots of people බොහෝ මිනිසයන් සමග ඉතා ඉක්මනින් ඔබ කෝප වෙන්න පුළුවන් bitterness works its way out tittakama obage athulanten eliyata kriya karana affecting you obata balapam athi karana and not only does it affect you obata pamanakut nemei balapam athi karanne mokada me paden kiyanne it defiles many boho dene kilutu karana when you have unforgiveness it affects other people samava nodima oba athule tibena vita oba annayata teken balapama karana because it affects what you say to them manda onta oba katha karana de balapama how you behave around them on avata oba hasirena aakarayen yam balapama karana it affects what you're talking when you're having a cup of tea over there oba ස්ථානයේ තේකක් බොමින් ඔබ කතා කරන දේ තුලින් බලපෑමක් ඇති වෙනවා. It affects what you write on the text messaging. ඔබ message එකක් type කරනකොට ඒක යන කෙනාට ඒක බලපානවා. It affects how you respond to people. ඔබ මිනිසුන්ට ප්‍රතිචාර දක්වන ආකාරය නිසා බලපෑමක් ඇති වෙනවා. Unforgiveness doesn't only affect you. සමාව නොදීම ඔබට පමණක් නෙමෙයි බලපෑමක් ඇති කරන්නේ. It defiles many people. ඒක බොහෝ මිනිසුන්ව කිලුටු කරන්නට පුළුවන් බලපෑමට ලක් කරන්නට පුළුවන්. And we don't want that, right? අපි ඒක සිදු වෙනවට ඉඩ දෙන්න නරකයි. We want to bless many people. අපේ කැමැත්ත වෙලා මිනිසුන්ට ආශිර්වාද කිරීමයි. We want to increase and improve other people. අපේ කැමැත්ත වෙලා අන් මිනිසයන්ව වර්ධනය කිරීම අන් මිනිසයන්ව එදිනු කිරීමයි. Don't fall short of the grace of God. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් හීන වෙන්න එපා. Don't let bitterness take root in you. තිත්තකමේ මුල් හටගන්න ඔබ ඉඩ හරින්න එපා. Because it affects you and then it can affect countless other people. මන්දේ තුලින් ඔබ ඒ කිලුටු වෙනවා වගේම ඔබ බොහෝ දෙනාව කිලුටු කරන්නට අසමාදානයට ලක් කරන්නට පුළුවන්. Right. I just want to talk about something here. තව දෙයක් ගැන කතා කරන්න කැමතියි. If you have been hurt ඔබ ඒ සිත්‍රිදීමකට භාජනය වී තිබෙනවා නම් සභාවේ කෙනෙක් නිසා There is a way to handle it. ඒක ඒ ගනුදෙනු කරන්නට ක්‍රමයක් තිබෙනවා. Matthew 18 Matthew 18 වන පරිච්ඡේදයේ 15 to 17 පරිච්ඡේදයේ 15 වන පදයේ සිට 17 වන පදයේ to handle it when somebody hurts you යම් කෙනෙක් තුලින් ඔබගේ සිත රිදී තිබෙනවා නම් ඒක ගනුදෙනු කළ යුතු ඒ බයිබල් අනුකූල ක්‍රමය මේකයි and it's very very simple ඒක ඉතාමත්ම සරලයි and it's what we do every time අපි නිරන්තරයෙන්ම කරන දේ මේකයි if your brother or sister sins and or hurts you Go and point out their fault just between the two of you. පහලසින් පදේ කියන තවද නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරද කළ ගොස් ඔහු සමග තනිව සිට ඔහුගේ වරද පෙන්වා දීපන්න නුඹ කී දේ ඔහු ඇසුව හොත් නුඹ නුඹේ සහෝදරයා දිනා ගත්තේය. It's not like this. එහෙම නෙමෙයි කරන්නේ. ඒක කරා. මම හරිම upset ඒක ගැන. ඒක හරි නෙමනාදී තන්නේ. ඔව් මම හිතුවා. මේ බ්‍රදර් දන්නවද? ඒක කරා. ඒක හරි නෙ මම ආසන ඒක. මම ගිහලා කරන්නේ. පාස්ටර් නුක දන්නවද? ඒක නෙ ඒක කරා. ඒක හරි නෙ බලන්න මනාදී. That is not what we do. එහෙම නෙමෙයි ගනුදෙනු කරන්නේ අපි. What does it say? මොකද්ද මේ ස්ථානයේ කියන්නේ? Go and point it out just between the two of you. තනිව සිට ඔහු සමග පමණක් ඒ දේ ගනුදෙනු කරන්න පෙන්වලා දෙන්න කියලා කියනවා. Now it might be actually you can just forgive them and you don't even need to talk to them. සමහර විට ඔබට ඇතුළාන්තයෙන් සම්පූර්ණ ඔහුට සමාව දීලා එතනින් නිදහස් වෙන්න පුළුවන් වාතාවරණයකුත් තිබේ. But if you can't do that. නමුත් ඔබට අපහසුයි නම් සමාව දෙන්නට just between the two of you. ඒ වර්ධ කළ කෙනා සහ ඔබයි අතර පමණක් ප්‍රථමයෙන් කතා කරන්න අවශ්‍යයි. And it is not like this. මෙහෙම නෙමෙයි කතා කරන්නේ. You did this to me the other day. I really hate it. Just between the two of me, right? අපි දෙන්න අතර විතරයි එහෙම අපි කතා කරන්නේ නැහැ. Right? Okay. We go with the right attitude. අපි හරි ආකල්පය ඇතිව යන්න අවශ්‍යයි. Just between the two of us, we talk with a right attitude. අපි දෙන්න අතර විතරක් හරි ආකල්පය ඇතිව අපි කතා කරන්න අවශ්‍යයි. Because I'm not trying to hurt her. මන්ද So she then has to come and talk to me. මන්ද මම දැන් උත්සාහ කරන්නේ ඇයගේ මගේ සිත රිදුන නිසා ඇයගේ සිත රිදවල එහෙම කරන්න නෙමෙයි. නමුත් අපේ උත්සාහය විය යුත්තේ අපේ සම්බන්ධතාවය නැවත ගොඩනගා ගැනීම. I'm trying to keep unity in the church. ඒ සභාවේ ඒකත්වය රැකගන්න. I'm trying to keep peace in my heart. මගේ හදවතේ සමාදානය රැකගන්න. Okay? If they listen to you, you have won them over. නුඹ කී දේ ඔහු ඇසුව හොත් නුඹ නුඹේ සහෝදරයා දිනා ගන්නවා. We are talking to them to win them over. ඔවුන්ට අපි කතා කරන්නේ ඔවුන්ව දිනා ගන්න පිණිසයි. We are not talking to them to crunch them into a little ball and throw them in the rubbish bin. ඔවුන්ට කතා කරන්නේ ඔවුන්ව සුළු කරලා පහත හෙලන්නට නෙවෙයි. But verse 16. නමුත් 16 වෙනි පදය. If they will not listen. නැසුවොත් take one or two others along so that every matter may be established by the testimony of two or three witnesses. ඔවුන් එසේ නැසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමග තවත් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු කැඳවාගෙන ඵලයන්. You do not take a gang along. ඔබ සමූහයක් අරගෙන යන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න දැන්. We think this. අපි හොඳ කණ්ඩායමක් ගොඩනගලා අපි හිතනවා දැන් මේක වැරදි කියලා එහෙම කරන්නේ නැහැ. It is not a gang that you are taking. ඔබ ගෑන්සියක් අරගෙන යන්න. Right? Okay. You are taking two or three witnesses who have seen what the challenge is, what the problem is. සාක්ෂිකාරය දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් මේ මේ කාරණාව දැකලා ඒ සාක්ෂි තිබෙන්නව දෙතුන්දෙනෙක්ව අරගෙන තමයි යන්නේ ඔබ. Who knows that what you are saying is true. ඔබ කියන දේ ඇත්ත කියලා දන්න අය දෙන්නේ. They're not just there to support you and help you and make them feel really small, but they are coming with the same attitude to win that person over. නිකං ඔබ එකතු වෙලා ඒ කෙනාට විරුද්ධව කතා කරන්න යනව නෙමෙයි, නමුත් ඔබගේ ආකල්පය සමග එකතු වෙලා ඒ කෙනාව දිනා ගන්න එකට වැඩ කරන්න. Can you understand? So we start personally one to one. පෞද්ගලිකව අපි ප්‍රථමයෙන් පටන් ගන්නවා එක්කෙනාට එක්කෙනා කතා කරලා දෙන්නෙක් විතරක්. Then we take one or two people who know the situation. ඒක වැඩ කරේ නැත්නම් අපි තවත් ඒ තත්වය ගැන දන්නා වූ දෙන්නෙක් සමග ගිහිල්ලා අපි කතා කරනවා. Verse 17. If they still refuse to listen, tell it to the church, tell it to the leaders. ඔහු වොන් කී දෙත් පිළිනොගත් ඔහු නුඹට අන්‍ය ඔවුන් ඒත් ඒක අතපසු කරොත් ඔවුන් අසන්ට කැමති නැත්නම් සභාව ඉදිරියට ගෙන එන්න කියලා කියනවා. That doesn't mean you come on Sunday morning. ඒකෙන් අදහස් කරන්නේ ඉරිදා උදේ ඇවිල්ලා she did this. අල්තාරේ මත ඔබ කියන්නේ නැහැ මෙන්න මෙයා මේ වැරද්ද කරා කියලා. That doesn't mean that. It means bring it to the attention of your cell leader. ඒ කියන්නේ ඔබගේ සෛල නායකයාගේ අවධානය වෙතට ගේන්න. And get them involved. ඔවුන්ව එකට සහභාගී කරගන්න. All the time we are trying to win the person. නිරන්තරයෙන්ම අපේ ආකල්පය ඇවිල්ලා මේ කෙනාව දිනා ගැනීමයි. Can you understand how things work? ඔබට තේරෙනවද කොහොමද මේ දේවල් සිදු වෙන්නේ කියලා? කිසිම ඕපාදූපයක් නැහැ. There is just no ඕපාදූපය, right? Absolutely no ඕපාදූපය, right? None of this. We have an order and we have a structure and we work in the structure. There will be no space for offense, there will be no space for unforgiveness. පිළිවෙලක් තිබෙනවා ක්‍රමයක් තිබෙනවා සභාවේ මේ දේවල් සිදු වෙන එවිට මේක තුලින් කිසිම බාධාවක්වත් කිසිම ඒ වැරදි දෙයක් සිදු නොවන පිණිස. Amen. Amen. Amen. Matthew 5:23 and 24. Matthew 5 23 24 පද අපි බලමු. If you know someone is offended with you. ඔබ දන්නවා නම් යම් කෙනෙක් ඔබත් සමග බාධා වී සිටිනවා කියලා. If you know someone has been hurt by you. ඔබ දන්නවා නම් ඔබ තුලින් යම් කෙනෙක්ගේ සිත රිදවී තිබෙනවා කියලා. Listen to what it says. බලන්න මොකද්ද කියන්නේ කියලා. If you are offering your gift at the altar and there remember that your brother or sister has something against you. එබැවින් නුඹේ පඳුර පූජාසනය ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධකමක් ඇති බව එහිදී නුඹට සිහි වී නම් So it's not your problem. ඔබගේ ප්‍රශ්නයකුත් නෙමෙයි. It's their problem. ඔවුන්ගේ ප්‍රශ්නයක් මේක. They've got the unforgiveness in them. ඔවුන්ට තමයි තිබෙන්නේ සමාව නොදීම ඔවුන්ගේ හදවතේ. They have got the issue in their heart. ඔවුන්ටයි ඒ හදවතේ ප්‍රශ්නයක් තිබෙන්නේ. You're actually quite good on this one. ඔබ යහපත්ව සිටිනවා මේ කාරණාවෙදී. You're quite cool. ඔබ හොඳින් ඉන්නවා. No unforgiveness. ඔබට කිසිම සමාවක් ඔබගේ හදවතේ නැහැ. ඔබ actually a very good peaceful character right now. හරිම සමාදානයෙන් සිටින චරිතයක් ඔබ දැන්. I know they are cross with me. But that is their problem. නමුත් ඔබ හිතන්න පුළුවන් මේ මම දන්නවා අර කෙනා මාත් එක්ක හොඳින් නෙමෙයි ඉන්නේ. ඒක එයාගේ ප්‍රශ්නයක් කියලා අපි හිතන්නේ නැහැ. What does the Bible tell us to do? මොකද්ද බයිබලයේ කියන්නේ කරන්න කියලා? Leave your gift there in front of the altar. Stop your worship. Stop your offering. Stop it. ඔබගේ පූජාව ඔබගේ නමස්කාරය මොහොතකට එතනදී නතර කරන්න කියලා කියනවා. First you go and be reconciled to them. ප්‍රථමයෙන් ඔබ ගිහිල්ලා ඔහු සමග ඒ සහෝදරයා සමග තිබෙන ප්‍රශ්නය විසඳ ගන්න කියලා කියනවා. First you go and speak to them. You go and help them. ප්‍රථමයෙන් ඔබ ඔහු වෙතට යන්න ඔහුට උපකාර කරන්න. Don't wait for them to do the right thing. ඔවුන් හරි දේ කරනකන් ඔබ බලන් ඉන්න එපා. You go and do it. ඔබ ගිහින් කරන්න. You go to them. ඔබ ඔවුන් වෙතට යන්න. And then get on with your worship. ඊට පස්සේ ඇවිල්ලා ඔබගේ නමස්කාරය කරන්න. Then get on with your offering. ඉන්පසු ඔබගේ පූජාව කරන්න. Then get on with your serving. ඉන්පසු ඔබගේ සේවය කරන්න. Can you see? ඔබට තේරෙනවද? That's a wonderful thing, right? ඒක අනර්ග දෙයක්. If we all had this attitude in the church. අපි හැම කෙනෙකුටම මේ ආකල්පය තිබුණා සදහවේ නිරන්තරයෙන්. No one would have any space ever. කිසිම කෙනෙකුට for unforgiveness in their heart. ඉඩක් තිබෙන්න යන්නේ නැහැ සමාව නොදීමට ඔවුන්ගේ හදවත තුල. Amen. Amen. I want us to look at 2 Timothy chapter 4. දෙකත් මෙති හතරවන පරිච්ඡේදය බලමු අපි. This is what Paul wrote. පාවුල් තුමා ලියපු දෙයක්. This is the kind of challenges that he faced. ඔහු ඒ අත්දකපු අභියෝගයක් නේ. That could have caused great unforgiveness and great anger. ගොඩක් කෝපය සහ සමාව නොදීම ඇති කරන්න පුළුවන් වාතාවරණයක්. Alexander the metal worker did me a great deal of harm. ලෝකරුවා වූ Alexander'ද මට බොහෝ නපුරුකම් පෑවේය. There was a man who did Paul a great deal of harm. Ya manushya kitiya Paul titamatma napurukam kala. And what does it say? Mokadda kiyanne? What does it say next? Ita passe mokadda kiyanna? I will repay him for what he has done. Swamin wahanse ohuge kriyawal lesa ohuta vipaka denna. I will sort him out. Metana mokadda Paul tuma kiyanne? I will get my disciples and we will fix him. මම මෙයාට විපාක දෙනවා එහෙමත් නැත්නම් මම මගේ සෙල් එක එකතු කරගෙන දෙන්නා හොඳ විපාකයක් කියලා කියන්නේ නැහැ. Right. Is that what it says? ඒකද මෙතන කියන්නේ? What does it say? මොකද්ද කියන්නේ? It says the Lord will repay him for what he has done. ස්වාමින් වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාක දෙනවා ඇත. He had been treated really badly. ඔහුට මේ පාවල් තුමාට ඉතාම අපුරු ලෙස මේක න සලකලා තිබෙනවා. This was Paul's response. මේක තමයි පාවල් තුමාගේ ප්‍රතිචාරය වුණේ. The Lord will repay him. The Lord will handle it. ස්වාමින් වහන්සේ මේක හසුරවයි. ස්වාමින් වහන්සේ විපාක දෙයි. Verse 15. You too should be on your guard against him because he strongly opposed our message. ඔහු අතිශයින් අපගේ වචන වලට විරුද්ධව සිටිය නිසා නුඹත් ඔහුගේ ප්‍රවේශම් වෙන්න. Verse 16. 16 වෙනි පදය. At my first defense, no one came to my support, but everyone deserted me. මාගේ පළවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමග නොසිට සියල්ලෝම මා අත්හැර ගියෝය. In other words, all these people who Paul had poured his life and his time and his prayers and his ministry into these people when he needed them, they were not there. පාවුල් තුමා ඔහුගේ ජීවිතය ඔහුගේ ඒ සියලුම දේ කැප කරලා මේ මිනිස්යාන්ට ඔහුගේ සියල්ල දීලත් ඔහු උගන්වලත් නමුත් ඔහුට අවශ්‍යව සිටින විට මිනිස්යෙක්ගේ උපකාරය ඒ කිසිවෙක් ඔහුට සිටියේ නැහැ. They had deserted him. ඔවුන් ඔහු අතහැරලා ගියා. Isn't that a terrible thing? Paul had given his life for these people and when he needed them they just weren't there. මේ මිනිස්යන් උදෙසා පාවුල් ඔහුගේ ජීවිතය කැප කරා නමුත් ඔහුට අවශ්‍යව සිටින වෙලාවදී අතහැරලා ගියා. Every reason to be very cross. පාවුල් තුමාට ඒ සියලුම සාධාරණ හේතු තිබුණා ඉතාමත්ම කෝප වෙන්න. And very angry. හරිම කෝප වෙන්න. And almost like, well, if you can't be bothered with me then I'm going to go somewhere else and he could have done. ඔබ මාත් එක්ක එන්නේ නැත්නම් මට උදව් කරන්න නැත්නම් මමත් උදව් කරන්නේ නැහැ කියලා ඔහුට කරන්න තිබුණා. What is his response? නමුත් මොකද්ද ඔහුගේ ප්‍රතිචාරය වුණේ? Amazing response. අනර්ග ප්‍රතිචාරය. May it not be held against them. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයේදේවා. Even when all of his closest most precious people ඔහුට ළඟින්ම හිටපු වටිනාම කියන මිනිස්යන් ඔහු අතහැරලා ගියත් He didn't hold it against them. ඒක ඔවුන්ට විරුද්ධව ඔහු තබා ගත්තේ නැහැ. And he asked that it wouldn't be held against them. He prayed for them. ඒ වගේම ඔවුන් උදෙසා ඔහු යාඥා කරා මේක දෙවියන් වහන්සේ ඔවුන්ට විරුද්ධව නොතබාවා. Because he knew it was dangerous for them to have done what they did. මන්ද ඔහු දැනගෙන සිටියා ඔවුන් ඔහුට කරපු දේ ඔවුන්ට ඒ විපාකයක් ගෙන දෙන බව. He wasn't going to get into a cage of unforgiveness. ඔහු ඒ හිරගෙදරකට වැටෙන්නේ නැහැ සමාව නොදීමේ. And he didn't want them to get into serious trouble because of what they had done. ඔහු කැමති වුණේ නැහැ ඔහුට කරපු දේ නිසා මේ මිනිස්යන් ඒ අමාරුවේ වැටෙනවට. He forgave them. ඒක නිසා ඔහු සම්පූර්ණ සමාව දුන්නා. And he prayed for them. ඔවුන්ට යාඥා කළා. May it not be held against them. මේක ඔවුන්ගේ ගණනට නොයදේවා කියලා කිව්වා. That's what Jesus prayed on the cross. යේසුස් වහන්සේ කුරුසියේදී කළේ මෙම යාඥාවයි. Father, forgive them. ස්වාමිනී මොන්ට සමාව. They don't know what they're doing. ඔවුන් දන්නේ නැති නිසා ඔවුන් කරන්නේ කුමක්ද කියලා. Verse 17, but the Lord stood at my side and he gave me strength so that through me the message might be fully proclaimed and all the Gentiles might hear it. නමුත් මා කරනකොටගෙන පණිවිඩය සම්පූර්ණ ලෙස ප්‍රකාශ වන පිණිසත් ඒ සියලු ආකාර අන්‍ය ජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමින් වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත් කළසේක හල්ලෙලුයා. Continuously had the call of God on his life at the forefront. පාවුල් තුමාට දිගින් දිගටම දෙවියන් වහන්සේගේ කැඳවීම තිබුණා. Whatever happened he wanted the gospel of Jesus Christ to grow to move forward. ඔහුගේ ජීවිතයේ මොන දේ වුණත් ඒ අරමුණ ඒ සුභාරංචිය ප්‍රකාශ කිරීම ඔහු තුලින් සිදුවෙන් ඕනි කියන ඒ කැමැත්ත ඔහු තුල තිබුණා. That was what he wanted. ඒක තමයි ඔහුට ඕනෑ වුණේ කරන්නට. And he was ready to forgive anybody. ඕනි කෙනෙකුට සමාව දෙන්න සූදානම්ව සිටියා පාවුල් තුමා. In order for that to happen. ඒ දේ කරන පිණිස. He wasn't going to hold himself back or hold anybody else back in order for that to happen. ඒ සුභාරංචිය ප්‍රකාශ කිරීම ඔහු නතර කරන්නටවත් එහෙමත් නැත්නම් වෙන අය නිසා ඔහු නතර වෙන්නටවත් ඔහු තීරණය කරේ නැහැ කිසිම අවස්ථාවකදී. The purpose of God in his mind in his heart and in his spirit. ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ හදවතේ මනසේ ඔහුගේ ආත්මයේ ඔහුගේ ඒ සැලසුම එහෙමත් නැත්නම් අරමුණ ඉෂ්ට කරන්නට වග බලා ගත්තා. It wasn't by might, it wasn't by power, but it was by the spirit of God. ඔහු දැනගෙන සිටියා ශක්තියෙන්වත් බලයෙන්වත් නොවේ ආත්මය කරන කොටගෙනයි මේක කරන්න ඕනේ කියලා. So today we've looked at two reasons for anger. අද දවසේ කෝපය ඇති කරන කාරණාවල් දෙකක් දැස අපි බැලුවා. Rejection ප්‍රතික්ෂේප වීම and unforgiveness සහ සමාව නොදීම. These two things are really important. මේ කාරණාවල් දෙක ඉතාමත්ම වැදගත්. God wants us free. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි නිදහස් වීමයි. Jesus died for us to be free. යේසුස් වහන්සේ මැරුණේ අපි නිදහස්ව ජීවත් වෙන පිණිසයි. And not just be free to live a life, but free to live a life that we serve him. නිකන් ජීවිතයක් ජීවත් වෙන්නට නෙමෙයි ඒ නිදහස දුන්නේ, නමුත් ඒ නිදහස්ව දෙවියන් වහන්සේට සේවය කරන පිණිසයි දුන්නේ. And if there are people here අද දවසේ මේ ස්ථානයේ මිනිස්යන් සිටිනවා. You feel that life has treated you so badly. ජීවිතේ මට හරි අසාධාරණයි හරි නපුරු විදිහට සිදු වෙලා තිබෙන කියලා ඔබ සිතනවා නම්. And you felt like Michael. ඔබට මයිකල් වගේ දැනුණා නම්. Rejected. ඔබට ප්‍රතික්ෂේප වීමක් දැනුණා නම්. ඔබ තනිව සිටිනවා කියලා දැනුණා නම් totally unfair හරිම අසාධාරණයි කියලා ඔබට සිතෙනවා නම් today god wants to minister his love to you අද දවසේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබට උන්වහන්සේ පෙන්눔 කරන්නට බලාගෙන සිටිනවා that you are free ඔබ නිදහස් because you are special මන්ද ඔබ විශේෂ නිසා you are chosen and you are called by the living god ඔබව තෝරගෙන ඔබව කැඳවා තිබෙනවා ජීවමාන දෙවියන් වහන්සේ for his purpose උන්වහන්සේගේ ඒ සැලැස්මට he has a great purpose for you උන්වහන්සේට ඔබ ගැන විශේෂ සැලැස්මක් තිබෙනවා you are not an accident ඔබ අහඹු සිදුවීමක් නොවේ what has happened in your life has not gone unseen ඔබගේ ජීවිතයේ සිදුවන දේවල් දෙවියන් වහන්සේ නොදක සිටියේ නැහැ God loves you. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. And he wants you to know that love. උන්වහන්සේගේ කැමැත්ත අද දවසේ උන්වහන්සේගේ ප්‍රේමය ඔබ අත්දකින්නයි. If there are others of you. ඔබ තවත් අය සිටිනවා නම් මේ ස්ථානයේ. Who have unforgiveness in you. සමාව නොදීම ඔබගේ හදවතේ තිබෙනවා නම්. Unforgiveness towards your parents. ඔබගේ දෙමාපියන් කෙරෙහි සමාව නොදීම. Towards your spouse. ඔබගේ ස්වාමිපුරුෂයා භාර්යාව කෙරෙහි සමාව නොදීම towards your children ඔබගේ දරුවන් කෙරෙහි සමාව නොදීම your boss ඔබගේ ව්‍යාපාර ස්ථානයේ රැකියා කරන ස්ථානයේ මූලිකයාට සමාව නොදීම family member එහෙමත් නැත්නම් ඔබගේ පවුලේ ඥාතියෙකුට සමාව නොදීම even a total stranger who's done something totally unfair to you සමහර විට සම්පූර්ණ පිටස්තර මිනිසියෙක් වෙන්න පුළුවන් ඔබට අසාධාරණ ලෙස ක්‍රියා කරලා තිබෙනවා එවැනි මිනිසියෙකුට ඔබ සමාව දෙන්න තිබෙනවා නම් you have been totally forgiven Father in heaven obage swargika piya obata sampurna samava nidahas karati wenawa you are totally free oba sampurna nidahas and he wants you to keep that freedom unwahansege kematta obat me aakarenma nidahas kirimai and to extend forgiveness saha e samava obat digin digatama nidahas karantai obage kotasa to those people ඒ මනුෂ්‍යයන්ට ඔබ කරන්ට අවශ්‍යයි that there will be no bitterness in you කිසිම ඇතිත්තකමේ මුලක් ඔබ තුල හට නොගන්න පිණිස but that you will be free ඔබ ඒ නිදහස් වෙන පිණිස you will not be drinking the poison anymore ඔබ තවදුරටත් ඒ වස නොබන පිණිසයි god wants you free දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ නිදහස් වීමයි these two things god wants to do today මේ කාරණාවල් දෙක අද දවසේ දෙවියන් වහන්සේ ඔබ තුල කරනවා You are loved and you are special. Oba prema karana deviyan wahanse oba suvisheshi deviyan wahanse diri and he wants you to forgive. Unwahansege kamatta oba samawa nidahas kirimai. Whatever it is. Mona deyak unath